රටේ ජනතාව තමයි කියන්නේ එතුමා අගමැති කරන්න ඕනේ කියලා. තාම එතුමාගේ පැත්තෙන් එතුමා අගමැති වෙනවද? එතුමා ඡන්ද ව්‍යාපාරයට එනවා කියලා තියෙනවා. වේදිකා නගිනවා කියලා තියෙනවා. නගින්න වෙනවා. මොකද හේතුව එතුමානේ දැන් ජනප්‍රිය ඕනම පක්ෂයක් මාකට් කරන්නේ තමන්ගේ ජනප්‍රිය කෙනානේ. දැන් 94 අණ්ඩ බණ්ඩාරනායක මහතා UNPN එතුමා කියනවා ඇයි මාව මාකට් කරන්න බෑ? ඇයි චන්ද්‍රිකා මාකට් කරන්නේ? ඒ වෙලාවේ චන්ද්‍රිකා තමයි මාකට් කරන්න පුළුවන්. දැන් චන්ද්‍රිකා එක්ස්පයරි ඩේ. දැන් මාකට් කරන්න තියෙන්නේ මිනිස්සු ඉල්ලනකේ. චන්ද්‍රිකාට යනකොට අපි මාකට් කරන්නේ පක්ෂයක් මිනිස්සු ඉල්ලන කෙනාවනේ. දැන් අගමැති වෙනවද නැද්ද කියන එක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ තීන්දුවක්. එතුමා අගමැති වෙන්න ඕනේ කිව්වොත් අගමැති වෙන්න ඕනේ. එතුමා ඡන්ද ව්‍යාපාරයේ සහභාගී, එතුමා ඡන්ද ව්‍යාපාරයේ සහභාගී වෙන්න ඕනේ. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංධානයේ තීන්දුවක්.